සද්ධාවන්ත පින්වතුනි, අද ධර්ම දේශනාවට මාතෘකා කරගන්නවා අපේ ජීවිතේ කාගෙත් පුංචි කාලේ පටන් මැරෙන අවස්ථාව දක්වා, ඒ වගේම සංසාරේ නිවන් දකින ජීවිතේ දක්වා අපේ ජීවිතේ බුරපුරා නැගෙන දුක, ඒකට හේතුවත් කියන කාරණා දෙක මේ ධර්ම දේශනාවට මාතෘකා කරගන්නවා. හේතුව දැන් අපිත් එකට ඉඳලා ඥාතීන් අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ස්වාමියා බිරිඳ දරුවෝ ඒ අය අතරින් එක්කෙනෙක් හදිසියේවත් වියෝ වුණොත් ඒ වෙලාවේ ඇතිවෙන දුක, සන්තාපය, කනගාටුව ඒක අනිත්යට විස්තර කරන්න බෑ. තමන් යම් යම් විදිහකට දේ අයත් එක්ක ප්‍රියමනාපව හිටියේ ඒ විදිහටම දුක් වෙඳිනවා. සමහර අයට හිතට එන දුක නැති කරගන්න බොහෝ කාලයක් යනවා. සමහර අයට ඉක්මනින් දුක නැති කරගන්න පුළුවන්. ඒ තමන් දුක නැති කරගන්න භාවිතා කරන විදිහ අනුව තමයි දුක ඇති වෙන්නේ හෝ නැති වෙන්නේ. ඉතින් ඒ නිසා උපන් සත්වයා මරණයටපත් වෙනවා කියන ලෝක ධර්මය අපේ හිත තුල තියාගෙන හිටියොත් එක එක්කෙනා අපේ ජීවිතෙන් සමුගන්නේදී අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහි කරලා සැනසෙන්න පුළුවන්. මරණයට කැප වුණ ගවයන් එක එක්කෙනා ගිහිල්ලා එක එක ගවයාව මරණයට ඇදගෙන යනවා වගේ මාර්යා විසින් එක එක්කෙනා මේ ලෝකෙන් චුත කරවනවා. මරණය අඹ වෘක්ෂයකින් අඹ වැටුණට පස්සේ කූඩයකට අඹ ඇහිඳිනවා වගේ මාර්යා විසින් මරණී නැමැති කූඩයට එක එක්කෙනා ඇහිඳ ගන්නවා. මේ ලෝකේ කිසිම කෙනෙකුට මරණයෙන් ගැලවෙන්න විදිහක් නැහැ. මැටි භාජනයක් හොඳට පුච්චලා තිබ්බත්, මැටි භාජනයක් අමුවෙන් තිබ්බත් මැටි බඳුනට උරුම ධර්මතාවයක් තියෙනවා. ඒ තමයි කවදා හරි කැඩිලා යනවා. ඒ නිසා ඔයාලත් මමත් යම් දවසක කවදා හරි මැරෙනවා, මොනම හේතුවක් නිසා හරි. හේතුව මොකක් වුණත් සිද්ධ වෙන්නේ මරණය. මේට අවුරුදු 100කට කලින් හිටපු කෙනෙක් මෙතන ඉන්නවද? මෙතන එක්කෙනෙක්වත් නෑ අවුරුදු 100කට කලින් හිටපු. එහෙනම් පින්වතුනි, තව අවුරුදු 100ක් ගිය තැන මෙතන ඉන්න එක්කෙනෙක්වත් නෑ තව අවුරුදු 100ක් ගිය තැන. ඉතින් ඒ නිසා අපි මේ පොඩි කාලයක් ඇතුළත තමයි මේ රණ්ඩු සරුවල් වෙන්නේ, නඩු හබ කියන්නේ. මේ තොරතෝංචියක් නැතුව කරදර මේ ඔක්කොම ජීවත් වෙලා ඉන්න පොඩි කාලෙට. ඒ කාලෙම තමයි අපිට මේ සංසාර දුකෙන් ගැලවෙන්න ධර්මයක් අහලා මේ ධර්මයේ පුරුදු කරන්න ලැබෙන්නේ ওই සුළු කාලය ඇතුළත. නමුත් මේ සුළු කාලේ ධර්මයෙන් ප්‍රයෝජනය ගන්න කීයෙන් කී දෙනාද? සමහර ගෙවල් වල මේ වයසක ඈයෝ පවා ඉන්නවා, බණක්වත් අහන්නේ දවසට. ඕනතරම් ප්‍රවෘත්ති අහනවා, ඕනතරම් නාට්‍ය බලනවා, ඕනතරම් ඕපදූප හොයනවා. අනේ මේ මෙලුව පරලුව සැනසීම පිණිස පවතින බණපදයක් අහන්නේ මිනිස්සු. එහෙම ගෙවල් තියෙනවා. සමහර මිනිස්සු කටයුතු කරන්නේ මැරෙන්නේ නෑ වගේ. මේ බලන්න දැන් මේ මහත්මා හදිස්සියේ මේ ඇතිවෙච්ච වසංගත රෝගවලින් එතුමා අවසන් ගමන් ගියා. දැන් මෙතනත් ඇති ගොඩාක් අය වසංගත රෝග බෝ වුණා. නමුත් ඔයාලට ජීවත් වෙන්න පිනක් තිබ්බ නිසා ඒ මාරකේ පැන්නා. මෙතන දැන් කොරෝනා ගත්තොත් මාරාන්තික රෝගයක්. ඒක ඔබට හැදිලා සහනීප වුණා කියන්නේ කෙනෙක් මැරෙන රෝගයක් නෑ ඔබට හැදුනේ. ඔබ ඒ මාරකේ පැන්නා. මාරකේ පැන්නේ පවකින්ද පිනටද? පිනට. එහෙනම් අපිව බේරගත්තේ පින විසින්. ඉතින් කොහොම හරි අපි ආදරය කරන සෙනෙහවන්ත අපිට ගොඩාක් වටිනා ජීවිත අපේ ජීවිතයට ගොඩාක් උපකාර කරපු අය මෙරිලා යනකොට හිතට ගොඩාක් දැනෙනවා වැඩි. ඉතින් මොකද කරන්නේ? ඉතින් මෙන්න මේක ගැන බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාව අද ධර්ම දේශනාවට මේ පින්වතුන්ට මාතෘකා කරගන්නවා. ඒ තමයි පින්වතුනි, මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ඉදින් වදාළේ. සැවැත් නුවර එක්තරා බ්‍රාහ්මණයෙක්ගේ පුත්‍රයෙක් මැරුණා. මැරුණට පස්සේ මෙයා කන්නේ නැහැ, බොන්නේ නැහැ, එයාගේ වැඩ කටයුතු කරන්නේ අඬ අඬා ඉන්නවා. දවස ගානේ සොහොනට යනවා. කෝ මගේ පුතා, කෝ මගේ පුතා කියලා සොහොනට ගිහිල්ලා අඬ අඬා ඉන්නවා. පින්වතුනි, අවුරුදු ගණන් කෙනෙක් මල ශෝකයෙන්, අවුරුදු ගණන් කෙනෙක් මල ශෝකයෙන් අඬ අඬා ඉන්න මිනිස්සු අපිට මුණ ගැහිලා තියෙනවා. අපිට බුදුම හිතෙනවා අවුරුදු ගානක් අඬන්න කඳුළු තියෙනවද කියලා. හැබැයි පුදුම වෙන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මේසා දීර්ඝ සංසාරේ පුතා නැති වෙලා අඬපු කඳුළු එකතු කළොත් සතර මහා සාගරේ ජලයට වඩා වැඩි. ස්වාමියා මැරිලා බිරිඳ අඬද්දී ඒ බිරිඳගේ ඇස්වලින් වැටුණ කඳුළු එකතු කළොත් සතර මහා සාගරේ ජලයට වඩා වැඩි. ඒතර කොච්චරනම් අපි අඬනවාද? අම්මා නැති වෙලා අඬද්දී ඇස්වලින් වැටිච්ච කඳුළු එකතු කළොත් සතර මහා සාගරේ ජලයට වඩා වැඩි. තාත්තා නැති වෙලා අඬද්දී ඒ කඳුළු එකතු කළොත් සතර මහා සාගරේ ජලයට වඩා වැඩි. මේ සංසාරේ අපි වැඩිපුරම කරපු දෙයක් තියෙනවා නම් ඒ තමයි මොකද්ද? අඬපු එක. දැන් පුරුද්දටත් ඇඬෙනවා. අනුන්ගේ මල ගෙවල් වලත් අඬනවා. තමන්ගේ මල ගෙදරත් අඬනවා. මතක් වෙනකොටත් අඬනවා. ඉතින් අර බුදුරජාණන් වහන්සේගේ කාලේ පුත්‍රයා මැරුණා කියලා බ්‍රාහ්මණය අඬමින් වැළපෙමින් හිටියා. මේ මිනිස්සයා හවස් කාලේ එක්තරා දවසක සැවැත් නුවර දෙවුරන් විහෙරට බුදුරජාණන් වහන්සේ බැහැදකින්ද ගියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පස්ව ඉඳගත්තා. ඉඳගෙන බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයගෙන් අහනවා, බ්‍රාහ්මණය ඇදිලා ගිහිල්ලනේ, කෙට්ටු වෙලානේ, ඇස් යටට ගිහිල්ලනේ, මොකද මේ ඉන්ද්‍රියන් වෙනස් වෙලා? අනේ ස්වාමීනි, ඉන්ද්‍රියන් ප්‍රකෘති ස්වභාවයෙන් තියාගන්නේ කොහොමද? මගේ ප්‍රියමනාප එකම පුතා මැරුණානේ. ඉතින් ඒ නිසා මට ඉතින් උදේ හවස මේක වාවා ගන්න බෑ. ගොඩාක් දුක හිතෙනවා. මම සෝහනට දවසට දෙතුන් වතාවක් ගිහිල්ලා මගේ පුතා කෝ කියලා හයියෙන් කෑ ගහලා ඉන්න ලෝකෙකින් මාව බලන්න එන්න පුතේ කියලා මං එයා ඉන්න ලෝකෙකට ඇහෙන්න කතා කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ වදාලා, ඒවමේතම් බ්‍රාහ්මණේ, ඒවමේතම් බ්‍රාහ්මණේ, ඔ කොහොම තමයි, කොහොමටත් ප්‍රිය දේවල් නිසානේ දුක්ඛ දෝමනස්ස උපායාස ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සෝ හටගන්නේ ප්‍රියමනාප දේවල් නිසානේව කියලා වදාලා. අර බමුණට මේක කියපු ගමන් තරහ ගියා. ඇයි ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ, ඒක වෙන්නේ කොහොමද? තමන් ප්‍රියමනාප දේවල් වලින්, තමන් ගොඩාක් ආස කරන දේවල් වලින් ආනන්දයක්, සතුටක්, ආස්වාදයක් නැවති වෙන්නේ කොහොමද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සෝ හටගන්නේ. කියල මේ මනුස්සය නැගිටල ගියා. මිනිස්සු බුදුන් දකින්න පතනවා. අනේ බුදුන් දකින්න ලැබේවා කියලා. ඔන්න දැකලා කරපු දේව. දේවදත්ත ගල පෙරළුවේ බුදුන් දැකලා නෙවෙයිද? චින්චිමානිකාව ධර්මිටියක් බැඳගෙන ඇවිල්ලා චෝදනා කළේ බුදුන් දැකලා නෙවෙයිද? පතනවා නම් පතන්න ඕනේ. බුදුරජාන් වහන්සේ දැකලා හෝ නොදැක්ක හෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් නිදහස් වෙන්නයි. සංසාර දුකෙන් නිදහස් වීම පතන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්මය අවබෝධ වීම පතන්න ඕන. නිකන් අර තමන්ගේ ප්‍රාර්ථනාව නිකන් හිස් දෙයක් කරගන්න එපා. මේ බලන්න බුදුරජාණන් වහන්සේත් ඒක කතා බහ කළා. නැගිටලා ගස්සගෙන ගියා. ප්‍රියමනාප දේවල් නිසා දුක හට ගන්නවා කියලා කිව්ව නිසා. දැන් සමහර අය කැමති නෑ. ඔය ඒකත් ප්‍රියමනාප නිසාම තමයි. අපි කියමු යම්කිසි ආබාධයක් තියෙන දරුවෙක් ඉන්නවා. ඒ අම්මා හෝ තාත්තා දරුවට ගොඩක් ආදරෙයි. එතකොට අපි කිව්වොත් ඒ දරුවා පෙන්නලා ඔයාගේ පුතා සංසාරේ මෙහෙම පාපයක් කරලා තියෙනවා ඒකයි ඔය කියලා හිතරි දෙනවා. තමන් ආදරේ වැඩි වුණාට පස්සේ ඒ තමන් ආදරය කරන එක්කෙනා මුල් කරගෙන කියන වචනෙටක් කැමති නැහැ. ඉතින් අර මිනිස්සයා ගස්සගෙන ගියනකොට කඩවන්දියක කොල්ලෝ ටිකක් දාන් ඇද ඇද ඉන්නවා. සූදු කෙලිනවා. ඉතින් සූදු කෙලිනවා. ඊට පස්සේ අර මිනිස්සයා අර දාන් ඇද ඇද ඉන්නේ උන්ට කිව්වා, මම අද හොඳ වෙයින් දෙකක් කියලා දුන්න ශ්‍රමණ බවක් ගෞතමයන්ට. ඉතින් ඒ නිසා අදත් ඉන්නවා එහෙම මිනිස්සු. අදත් ඉන්නවා සමහර වෙලාවට දහං කරුණ කියනකොට ඒකට විරුද්ධව මොකක් හරි කියනවා. එතකොට අර ධර්මයේ කියන එක කෙනා නිහඬ වෙනවා. ආය මේ මෙයත් කතා කරලා වැඩක් නැහැ කියලා. අර සතුටු වෙනවා. මං අර කට වැහෙන්න කිව්වේ කියලා. එතන වෙලා තියෙන අරයා නිහඬ වෙලා තියෙන්නේ මෙයාට පෞරස් වෙන නිසා. මෙයා සතුටු වෙනවා. මෙයා අර මම හොඳ වෙයින් දෙයක් කිව්වා කට වැහෙන්න. අර දහං ඇද ඇද හිටපු කොල්ලු ටික ඇහුවා ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේගේ කට වහන්න තරම්. ඔහේ මොකද්ද කිව්වේ? මේ බලාපල්ලකෝ, මේ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මට කිව්වනේ මේ ප්‍රිය දේවල් නිසා දුක් දොම්නස් හට ගන්නවා කියලා. ශෝක පරිදේව දුක්ක දෝමනස්ස, ඇඳීම් වැළපීම්, අපුව පිච්චෙන ගතිය, දැවිල්ල තැවිල්ල නිතර මතක් වෙන එක, ඇඳෙන එක, ශෝක කරන එක, නංගොත් කිය කියා අඬන එක, මේ ඔක්කොම ඇති වෙන්නේ ප්‍රියමනාප දේවල් නිසා කියලා මේ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ කියනවා. මම කිව්වා ඒව කොහොමද වෙන්නේ? ප්‍රියමනාප දේවල් නිසා ඇති වෙන්නේ සතුට, ආස්වාදයක්, නන්දනීය බවක්. ඉතින් එහෙම කියලා මම ආවා එතනින්. යාට මම හිටියේ නෑ ආයිතුරු ඒ වහගෙන ඉඳ කියලා මේ බමුණා කිව්වා. කියනකොට ආර සූදුකාරයෝ අප්පුඩි ගහලා, අන්න නියමයි කියලා අප්පුඩි ගහලා, ඔහේ නම් හරියටම හරි කියලා එයාගේ අදහසට එකඟ වුණා. ඉතින් ඒ මිනිස්යාගේ අදහස ගැළපිලා ගිය බුදු කෙනෙක්ගේ අදහසක් එක්කද සූදු කෙරින සූදුකාරයන්ගේ අදහසත් එක්කද? සූදුකාරයන්ගේ අදහසත් එක්ක ගැළපෙලා ගියා. සාමාන්‍යයෙන් තමන්ගේ අදහස් උතුම්ද බාලයිද කියලා තේරෙන්න ක්‍රමයක් තමයි තමන් කතා කරනකොට ඒක අනුමත කරන්නේ බාල මිනිස්සුනම්. තමන්ගේ අදහස් බාලයි. තමන් කතා කරන දේ උතුම් වැදගත් මිනිස්සු අනුමත කරනවා නම් සවන් දෙනවා නම් එයාගේ අදහස් උතුම්. තමන් ඇසුරු කරන තමන්ගේ කණ්ඩායම අනුවම තේරෙනවා තමන් උතුම් කෙනෙක්ද පහත් කෙනෙක්ද කියලා. තමන් ඇසුරු කරන අය පහත් නම් ලාමකයි නම් තමන්ටත් ඒ ධාතුව තියෙනවා. තමන් ඇසුරු කරන අය උතුම් අය නම් වැදගත් මිනිස්සු නම් තමන්ටත් ඒ ධාතු ස්වභාවය තියෙනවා. ඉස්කෝලේක වුණත් එහෙම, ටියුෂන් ගිහිල්ලා වුණත් එහෙම, රැකියා ස්ථානයේ වුණත් හොඳයි. තමන් සෙට් වෙන්නේ ඕපදූප කියන චරිතවලට නම්, රටේ තියෙන හැම දේවල් ටිකම කණේ තියෙන චරිතයකට නම් තමන් ඒ වගේ චරිතයක් තමයි. දැන් මෙතනින් කොච්චර වාහන ගියත් අපි කුණු දාන්නේ නැහනේ. හැබැයි නගර සභාවේ ලොරියක් ගියොත් නගර සභාවේ කුණු ලොරිය උතනින් යනවා. එතකොට අපි මොකද ඒකට මල් පූජා කරනවද කුණු දානවද? මෙතනින් ධාතු කරඬුවක් වඩම්මගෙන වාහනයක් යනවා පිරිත් දාගෙන. දැන් මොනවද කරන්නේ? වත්තේ තියෙන මල් නෙලාගෙන ගිහිල්ලා වාහනෙට පුදනවා. පැහැදිලිද? අනිත් අය තමන්ට ඕපදූප කියන්නේ තමන් කුණු ලොරියක් නිසා. පින්කම් ගැන, දහම් කරුණු, වැදගත් දේවල්, හිත සනසන ඒවා අනිත් අය තමන්ට කියනවනම් ඒ මිනිස්සු තේරුම් අරන් තමන් උතුම් කෙනෙක් කියලා. ඒ නිසා අනිත් අය ඕපදූප කණේ තියෙන එකට කැමති වෙන්න එපා. ඒක තමන්ගේ දුර්වලතාවේ ලෝකෙට ප්‍රකට කිරීම. කුණුලොරියේ උපමාවයි, ධාතු කරඬුවක් වඩම්මන වාහනේ උපමාවයි හිතට ගන්න. ඊට පස්සේ පින්වතුනි, ඔන්න දැන් අර බමුණයි සූදුකාරයෝ ටිකයි සෙට් වුණා. ආහෝගාල මේක පැතිරිලා ගියා. කට කතාවෙන් කොච්චර පැතිරුණාද කියනවා නම් කොසල් මහරජුරෝ ළඟටම කතාව ගියා. මේ කාලේ Facebook එකට වැඩිය ඒ කාලේ වේගෙන් ප්‍රචාරය වෙලා තියෙනවා. ඊට පස්සේ කොසල් මහරජුරෝ කල්පනා කළා, මේ බලන්නකෝ මේ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ පොඩ්ඩක් කල්පනා කරලා කියන්න එපැයි කියන එකක් කියලා කෝසල මල්ලිකාට කතා කරලා කිව්වා. මල්ලිකා, මේ බලනවාකෝ මේ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මේ කියනකොට යමක් හිතලමතලා කියන්න එපැයි. ඇයිද එහෙන් වහන්ස? මේ බලන්නකෝ සමාජයේ මේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරනවානේ මේ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ. ඇයි ඇයි දෙවියන් වහන්ස? මේ කියලා තියෙන්නේ මේ ප්‍රියමනාප දේවල් නිසා දුක් දුම්නස් හට ගන්නවා කියලා. ඉතින් කෝසල මල්ලිකා කිව්වා, අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක එහෙමම තමයි. රජ්ජුරුවන්ට තරහ ගියා. රජ්ජුරුවෝ මේ වහනව කට ඔහේට සමන බවක් ගෞතමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මෙසේ කිව්වොත් ඒකෙහෙම්ම තමයි කියලා අර ගුරුවරයා ගෝලයාට යමක් උගන්වනකොට එහෙයි කිකි අහගෙන ඉන්නවා වගේ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ යමක් කිව්වොත් එහෙම ඒක එහෙම gediya piti ඔහේ ගිලිනවා. මේ යනව යන්න මෙතනින් මගේ දෑහැට නොපෙනි කියලා කොසල් රජුරෝ මල්ලිකා පන්න ගත්තා. මේ බලන්නකො මේ සමාජයේ ආන්දෝලනාත්මක දේවල් කියන්නේ. දැන් මේ අර බමුණෙකුට බුදුරජාණන් වහන්සේ කියපු බණපදයක්. ඔය වගේ අද කාලේ මේ අපිත් බණ කියනවා. මේ බණ ගෙවල් වල කතා වෙලා ගෙවල් වලයි ගහ ගන්නවා ඇති. නෑ ඇත්තටම. ඒ සමහර අය මේක අහගෙන මෙහෙම ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා කියනකොට අර සමහරට එයාගේ අදහසට සෙට් වෙන්නේ නැත්නම් අර ඔය ආන්දරෝගේ හැටි අපි නෙදාන්නේ කියලා මන්නම් හිතන්නේ ගහ ගන්නවා ඇති. දැන් ඇයි බලන්න කොසෝ රජු පන්නගත්තනේ මල්ලිකාව යනවා දැහැට නොපෙනී මෙතනින් කියලා. ඒ සූත්‍ර දේශනාවේ ප්‍රිය ජාතික සූත්‍රය කියලා මජ්ක්‍ධිමනිකායි තියෙන ඒ සූත්‍රය ඒ විදිහටම තියෙනවා. පන්නගත්තා. ඊට පස්සේ කෝසල මල්ලිකා දේවි එක්තරා පුරෝහිත බ්‍රාහ්මණයෙකුට කතා කරලා කිව්වා, බ්‍රාහ්මණේ ඔබ දැන් යන්න. ගිහිල්ල භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාකමල් වන්දනා කරන්ද කෝසල මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේගේ පාවන්දිනවා කියලා. සුවදුක් අහන්ද. දැන් අද කාලේ ওই චාරිත්‍රයේ තියෙනවාද? ඉස්සරනම් තිබ්බා කෙනෙක් අනුරාධපුර යනකොට අනේ ඔයාලා වන්දනා කරනකොට අපිවන් සිහි කරගෙන වඳින්න. ඔයාලා වන්දනාව යනකොට අපිවසි අපේ නමිනුත් වඳින්න කියලා ඒ හුවමාරුවක් වන්දනාව තවක් කෙනෙක් අති යවන ක්‍රමයක් තිබ්බා. අද කාලේ යවන් අපිට තමයි යන්න නැන්ති. අපිට තෙල් නෑ. ඔයාලට නම් වාහන තියෙනවා කියලා අර වන්දනාවක් තවක් කෙනෙක් ලවා වන්දනා කරවන පිනක් නෑ. බුද්ධ කාලේ හරියට තිබිලා තියෙනවා තමන්ගේ නමින් වන්දනා කරන්න කියලා දූතියෙක් යවන. දැන් ලෙඩ ඇඳේ ඉන්න කෙනෙකුට හිතෙනවා කියන්න ගොන්න හොඳටම ලෙඩ ඇඳේ ඉන්නවා නැගිට ගන්න බෑ. හැබැයි මේ ලෙඩ ඇඳේ ඉන්න කෙනාට රුවන්වැලි සෑය වඳින්න ආසයි. එයාට පුළුවන් ගෙදර කෙනෙකුට කතා කරලා ඔයා යන්න රුවන්වැලි සෑයට. මන් නමින් නෙළුම් පුදන්න. මාගේ නම සිහි කළා. ද්‍රෝණයක් ධාතු තැන්පත් ස්වර්ණමාලි සෑය මම වඳිනවා කියලා මගේ නමින් වඳින්න කියලා කියන්න පුළුවන්. එහෙම කරන මිනිස්සු ඉන්නවද? නෑ. අනේ දැන් මේක තෙන් වුණා අපිට යන්නත් නෑ. අයියෝ අයියෝ කියලා හූල්ලා හූල්ලා ඉන්නවා. ඉස්සර මිනිස්සු කියලා තියෙනවා යන්න ඒ ආනන්දයන් වහන්සේ වන්දනා කරන්න සුවදුක් අහන්න. කරදරයක් නැත්තම් මම ලෙඩ වෙලා ඉන්නේ නිවාඩු වෙලාවක වඩින්න කියලා ආරාධනා කරන්න. සංඝයා වහන්සේ නමක් වඩම්මා ගන්න ළඟට යන්න විදිහක් නැත්තම් දූතෙක් හරහා ආරාධනා කරන ක්‍රම තිබ්බා. අද ඒ පුරාණ චාරිත්‍ර වාරිත්‍ර මිනිස්සු දන්නේ. සිරිපාද යන මිනිස්සු ඉන්නවා. වයසක අය ඉන්නවා සිරිපාද නැග ගන්න බෑ. ගිහිල්ලා නැති අයත් ඉන්නවා. තනියෙන් යන්නත් බෑ. යන කෙනෙක් අත තමන්ගේ වන්දනාව යවන්නේ නැහැ. අනේ මම සිරිපාද ගිහිල්ලා නැහැ. ඔයාලා සිරිපාද වඳිනකොට මගේ නමිනුත් වඳින්න. අනේ මම දඹදිව යආගන්න විදිහක් නැහැ. ඔයාලා දඹදිව යනවා. අපේ නමිනුත් වඳින්න. ඉතින් මං ওই පැරණි සිරිත් විරිත් ගැන කිව්වේ. ඉතින් කෝසල මල්ලිකා කිව්ව තමන්ගේ නමින් වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම කතාවක් පැතිරෙනවා. ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළලු ප්‍රියමනාප දේවල් නිසා දුක් දුම්නස් හට ගන්නවා කියලා. කෝසල මල්ලිකා කියනවා ඕක අහගෙන බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරනවා නම් ඒක මට ඇවිල්ලා කියන්න. ඔන්න අර බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළා කිව්ව කෝසල මල්ලිකා දේවිය භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වන්දිනවා. සුව දුක් විමසනවා. ඒ වගේම ඇහුවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කළා තියෙනවා කියලා ප්‍රියමනාප දේවල් නිසා දුක් දුම්නස් ශෝක පරිදේව දුක් දෝමනස්ස උපායාස උපදිනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයට කියනවා බ්‍රාහ්මණය ඔබට මතකයිද අහවල් ස්ත්‍රියට ගොඩාක් ප්‍රියමනාප හිටියා එයාගේ අම්මා. එකන්නේ අහවල් කාන්තාව ගොඩාක් ආදරේ අම්මට. ඒ අම්මා මැරුණට පස්සේ හන්දියක් ගානේ පාරක් ගානේ මගේ අම්මා කෝ කියලා අඬා අඬා ඇවිද්දා. ඔයාලට මතක නැද්ද කියලා හෙව්වා සැවැත් නුවර. ඒකට මේ කතාව සැවැත් නුවර ප්‍රසිද්ධ කතාවක්. ඉත අම්මා මැරුණට පස්සේ දුව පිස්සු හැදිලා ගිය කතාව. දැන් සර බ්‍රාහ්මණය කියන ස්වාමීනි එහෙම එකක් වුණා. ඉතින් බ්‍රාහ්මණය ඔය අඩන්න වැලපෙනේ කවුරුම වුණේ එයා ඒ අම්මට ගොඩා ප්‍රියවෙච්ච නිසා. බ්‍රාහ්මණය ඔබට මතක නැද්ද අහවල් ගමේ තාත්තා මැරුණට පස්සේ අහවල් දුව පාරක් පාරක් ගානේ තාත්තගේ නම කිය කියා ඇඬුවා මතක නැද්ද? මතකයි. ඉතින් තාත්තා තමන්ට ප්‍රියමනාප නිසා එහෙම වුණේ. ඒ පරයායන තේරුම් ගන්න ප්‍රියමනාප දේවල් නිසා දුක උපදිනවා කියලා. ඊට පස්සේ අහවල් ස්වාමියා මැරුණට පස්සේ බිරිඳ අඬ අඬ වැළපි වැළපි පාරක් ගාන ගියා මතක නැද්ද? බිරිඳ මැරුණට පස්සේ ස්වාමියා පාරක් පාරක් ගාන ගියා මතක නැද්ද? මට මතකයි මම දැක්ක දෙයක්. එක්තරා බිරිඳක් මැරුණට පස්සේ ස්වාමියා ළඟ තිබ්බ ගිනි ගොඩකට පැන්නා. හොඳ වෙලාවට ගින්දර නෙවිලා අලු දූවිලි මතුවෙලා ඒ උඩින් මුළු ඇඟීම අලු තවරගෙන මුළු ගම්මානෙටම ඇහෙන්න එයාගේ නම කියලා කෑ ගැහුවා. ඇයි ඔයා මාව දාලා ගියේ කියලා. ඉච්චර ශෝකයක් සන්තාපයක් ඔහුට උරුම වුණේ ඔහු බිරිඳට ගොඩාක් ප්‍රිය කරපු නිසා. ප්‍රියමනාපදීන් දුක් දුම්නස් හටගන්නවා කියන්නේ ඒකයි කිව්වා. මතක නැද්ද අහවල් අම්මා පුතා මැරුණට පස්සේ හඬ හඬ වැළපි වැළපි ගිය හැටි? මේ අවුරුද්දකට දෙකකට කලින් පුතා මැරුණා කියලා අම්මා කතුරු ඇරගෙන කොණ්ඩෙ කපාගත්තා. කොණ්ඩෙ කපාගෙන ගම හැමතැනම දිව්වා. පුතාගේ මිනිහවත් බලන්නේ කියන්නේ මම දන්න විදිහට පුතාගේ භූම දාන කටයුතු ආදාන කටයුතු වුණා. අම්මා පුතාගේ මූණ දැක්කේ නැහැ. කියන්නේ මේ කටයුතු ඉවර වෙන කලම අම්මා දුවනවා. එන්නේ නැහැ ගෙදෙට. ශෝකේ. මම එක්තරා ආරණ්‍යයක ඉන්න කාලේ එකපාරම තාත්තා කෙනෙක් ආවා කොණ්ඩේ තට්ටි ගාගෙන. දැන් සමහර අය කොණ්ඩේ තට්ටි ගානවනේ. ඉතින් මං ගානක් නැහැ. ඊපස්සේ කොහාඳුරේ මට මහාන වෙන්න ඕන. ඉතින් මං කිව්වා මේ එකපාරම මොකද? ඊපස්සේ මෙයා හොයාගෙන පස්සේ කට්ටියක් ආවා. මෙයාට ප්‍රියමනාප එකම පුතා ටැච්චරේකට යට වෙලා මැරුණා. තාත්තට ගෙදරට පණිවිඩය යවුවා පුතා නැති වුණා කියලා. එයා එකපාරම ගියේ බාත්රූම් එකට. ගිහිල්ලා සවර කැරලා නැහැවා. නාලා රේසරයක් අරන් කොණ්ඩේ කපා ගත්තා. කොණ්ඩේ කපාගෙන සුදු ඇඳගෙන පාරේ යනවා. පුතාගේ මිනිය බලන්න යන්නේ. ශෝකේ සන්තාපේ. සමහර අය කියනවා මට මගේ ස්වාමියා බිරිඳ දරුවෝ මැරුණ කියලා මම පිළිගන්නේ නැහැ. සමහර මිනිස්සු ඉන්නවා තමන් ප්‍රියමනාප කෙනා මැරුණට පස්සේ පිළිගන්නේ නැහැ. එච්චරම හරියට අර කිසා ගෞතමී වගේ. කිසා ගෞතමී තමාගේ පුතා මැරුණට පස්සේ පිළිගත්තේ නැහැ මැරුණා කියලා. ඒ වගේ මේ ඔක්කොම ශෝක සන්තාප හටගන්නේ ප්‍රියමනාප දේවල් නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා අහවල් පුරුෂයා අම්මා නැති වුණාට පස්සේ තාත්තා නැති වුණාට පස්සේ මේ විදිහට කළා. දැන් ඔය මීට අවුරුදු 10කට 12කට කලින් ඇක්සිඩන්ට් එකක් වෙලා අම්මා මැරිලා අම්මගේ බෙල්ල එක පැත්තකට ගියා, කඳ එක පැත්තකට ගියා. මේ මං හිතන්නේ ඔව් අම්මා දුව ඒ අම්මගේ ඔළුව අරගෙන චීතෙන් ඔතාගෙන පාරේ දුවනවා. අර ඔළුව අරගෙන පාරේ දුවනවා. ශෝක සන්තාප. ශෝක සන්තාප. ඔය කලබල කාලේ 80 ගණන් වල කලබල කාලේ දරුවෝ මේ ඉන්නව අරගෙන යනවා. උදේ බලනකොට ඔළුව එක තැනක, අතපය එක තැනක. අර අම්මලා අර දරුවන්ගේ ඔළුව අරගෙන දුවනවා පාරවල් වල. ගමටම යටි ගිරියෙන් කෑ ගහගෙන දුවනවා. සෝක සන්තාප ප්‍රියමනාප දේවල් නිසා. ඊළඟට ඔය බෝම්බ පුපුරපු කාලේ පාස්කු පහරේ කාලේ ගෙදර ඔක්කෝ මැරිලා තාත්තා විතරක් ඉතුරු වුණා. ඒ තාත්තා ගෙදර ඔක්කෝගේම මිනී දිහා අතපය කෑලි කැඩිලා ගිය මිනී දිහා බලාගෙන ඉඳලා හෙමින් හෙමින් පාර දිහාට ගිහිල්ලා අර එන කෝච්චියට බෙල්ල තිබ්බා. ශෝක සන්තාප ශෝක සන්තාප ප්‍රියමනාප දේවල් නිසා. දැන් මේ කී බණ කියනකොට ඔබගේ ජීවිතේට ගලපලා බලන්න. එහෙනම් ඔබගේ මවට ගොඩාක් ඔබ ආදරේ නම් ප්‍රියයි නම් මනාපයි නම් ඒ මවගේ වියෝවෙන් ඔබට ශෝක සන්තාප ඇති වෙන එක වළක්වන්න බෑ. පියාට ගොඩාක් ආදරේ නම් ස්වාමියාට ගොඩාක් ආදරේ නම් බිරිඳට ආදරේ නම් දරුවන්ට ආදරේ නම් ඔවුන් වෙනස් වෙද්දී අන්නේ ස්වභාවයකට පත් වෙද්දී ඒ දුක එන එක වළක්වන්න බෑ. ප්‍රියමනාප දේවල් නිසාමයි දුක උපදින්නේ. ඊටවසි බුදුරජාන් වහන්සේ වදාලා සැවැත් නුවර සිද්ධියා. සැවැත් නුවර කොල්ලෙකුයි කෙල්ලෙකුයි යාළු වෙලා හිටියා. සැවැත් නුවර කොල්ලෙකුයි කෙල්ලෙකුයි යාළු වෙලා ඉඳලා ඒ වුණාට ඒ අම්මලා ඒ යාළුකමට කැමති වුණ නැහැ. ප්‍රේම සම්බන්ධතාවයට කැමති වුණ නැහැ. කැමති වෙන්නේ නැතුව වෙන යෝජනාවක් ගෙනාවා. ඊට පස්සේ අර කෙල්ල හොර රහසේ කොල්ලව හම්බ වෙන්න ගියා. හම්බ වෙන්න කියලා කිව්වා මං ආදරේ ඔයාට විතරයි. මගේ ආදරේ වෙන කෙනෙකුට දෙන්න බෑ. ඒ වුණාට අපේ අම්මා තාත්තා මට වෙන විවාහයක් ගැන කතා කරනවා. ඒ නිසා මට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්නේ. මං ආදරේ ඔයාට විතරයි කියලා දැන් කෙල්ල කිව්වා. මේ සැවැත් නුවර වෙච්ච දෙයක්. ඊට පස්සේ අර කොල්ලා මං ඔයාට ආදරේ මං සන්තක වස්තුව වෙන කෙනෙකුට මම දෙන්නේ නැහැ කියලා දිග කඩුවක් අරගෙන අර කෙල්ල දෙබෑ කළා. කඩුවෙන් කැපුවා. කපලා තමනුත් කඩුවෙන් ඇනගෙන මැරුණා. ඔය අත්වැල් අල්ලගෙන පනින්නේ ගඟට පයින්නේ. දෙන්නම සියදිවි නසා ගන්න. බුදුරජාන් වහන්සේ වදාළා ප්‍රියමනාප දේවල් නිසානේ උපදින්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. ඉතින් අර බ්‍රාහ්මණයා බුදුරජාන් වහන්සේට වන්දනා කළා. කෝසල මල්ලිකාට ওই විස්තරය ගිහිල්ලා කිව්වා. කෝසල මල්ලිකා නිමිහැනි රජුරුව පොඩ්ඩක් සංසිඳිච්ච වෙලාවක ගිහිල්ලා කොසෝ රජුරුවන්ට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මහරජතුමනි ඇත්තටම මේ වජිරාදීනිය ඔබතුමාට ගොඩක් ප්‍රියයිද මනාපයිද? ඔයා ගොඩක් ආදරේද වජිරාදූට? අනේ වජිරා මගේ ඇස් දෙක වගේ. යම් දවසක වජිරා අන්නේ ස්වභාවයකට පත් වුණොත් වෙනස් වුණොත් එක්කෝ එයා හොරෙන් පැනලා ගියොත් එක්කෝ මැරුණොත් ඔයාට මොකක් වෙයිද? මල්ලිකා කටවහන්න. මල්ලිකා ඔය මෝස්ල කතා කියන්න එපා. වජිරාට මොනහරි වුණොත් මගේ ජීවිතේ තියෙයිද කියලා මට සැකයි. මට එක දරා ගන්න බෑ. මං ගොඩාක් ශෝක කරයි මේ මල්ලිකා. මට ඔයා ඔය කතාව කියනකොටත් මගේ හදවත දැවී ගියා. තින් කෝසල මල්ලිකා කියනවා රජතුමනි දැන් තේරෙනවද ඔබ වජිරා දියණියට ප්‍රිය නිසා මනාප නිසා ඒ ප්‍රියමනාප දේවල් වෙනස් වෙද්දී ඔබට ශෝක පරිදේව දුක් දුමනස් වෙනවනේ. ඇහුවා වාසව කත්තියා බිසව ඔබට ප්‍රියයිද මනාපයිද? අනේ මල්ලිකා මං ගොඩාක් ආදරෙයි වාසභ කත්තියාට. වාසභ කත්තියා වෙනස් වුණොත් ඒ කියන්නේ වෙන රජෙක් එක්ක පැනලා ගියොත් හරි මැරුණොත් හරි ඔබට මොකක් හිතෙයිද? අනේ මට ඔය කතාවවත් අහන්න බෑ. මම මගේ ජීවිතේ පවා වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මං ගොඩක් අඬයි වැළපෙයි. ඉතින් රජතුමනි, ඕක තමයි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ, ශෝක පරිදේව උපදිනවා ප්‍රියමනාපයෙන් කියලා. දැන් බලන්න මල්ලිකා ලස්සනට එයාට ගලපලා කිව්වා, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය එක එක්කෙනාට තේරෙන විදිහට තමන් ධාරණය කරගන්න ඕන, වටහා ගන්න ඕන, විස්තර කරගන්න ඕන. ඔන්න ඊට පස්සේ ඇහුවා මේ විදුඩබ සෙම්පතේ, ඒ කියන්නේ කොසෝ රජුරුවන්ගේ හොඳම ප්‍රියමනාප පුතා විදුඩබ, ඔබ මනාපයිද ප්‍රියයිද? අනේ මගේ පුතානේ, මගෙන් පස්සේ රජකම එයාට තියෙන්නේ. එයා මට වස්තුවක් කිව්වා. ඉතින් විදුඩබ කුමාරයා වෙනස් වුණොත්, අන්‍ය ස්වභාවයකට පත් වුණොත්, මැරුණොත් දරා ගන්න පුළුවන්ද? අනේ මල්ලිකා, මට දරා ගන්න බෑ, මගේ ජීවිතේ ගොඩාක් වෙනස් වේවි. ඊට පස්සේ ඇහුවා, ඔබ වහන්සේ මට කැමති නැද්ද? අනේ මල්ලිකා, මේ බිසවුන් අතරින් මං ගොඩාක් මාදරේ ඔයාට. ඉතින් ඔයා ගමයක කෙල්ලේ, ඒ ගමක කෙල්ලෙක් මොන ගැහිච්ච පළවෙනි දවසේම ඔයා මං ගෙනල්ලා අගබිසව කළේ ආදරේ නැති නිසාද මල්ලිකා? එහෙනම් රජතුමනි, මම වෙනස් වුණොත්, අන්‍ය ස්වභාවයකට පත් වුණොත්, ඔබතුමාට දුකක් එයිද, ශෝකයක් එයිද, සන්තාපයක් එයිද? අනේ මට මගේ ජීවිතෙත් විශ්වාස නැහැ ඔයාට මොන හරි වුණොත්. මට ගොඩාක් ශෝක වැළපීම් දුක් දුම්නස් සේවි. ආන්නේ කයි රජතුමනි, ඒ සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ බුදුරජාන් වහන්සේ වදාළේ ප්‍රියමනාප දේවල් නිසා දුක උපදිනවා කියලා. දැන් යාන්තම් රජාට තේරුණා. රජතුමා ඒ වෙලාවෙම අණ කරන සේවකයන්ට සුවඳ පැන් දියල්ලා දැම්මට, ඒ රජ්ජුරුවෝ සුවඳ පැන් වලින් කට සෝදා ගන්නවා. සුවඳ පැන් වලින් කට සෝදාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිසාවට වඳින වැඳලා කියනවා, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා තුන් පාරක් බුදුරජාණන් වහන්සේ ඉන්න දිසාවට වඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඇත්තක් නේ කියලා. දැන් බලන්න ඔබ දිහා, ඔබගේ ජීවිතේ ප්‍රියමනාප වස්තු 100ක් තිබ්බොත් ඔබට දුක උපදින කාරණා කීයක් තියෙනවද? 100ක් තියෙනවා. ඔයාලගේ ජීවිතේට දවසින් දවස ආදරය කරන අය, හිතවත් අය, ප්‍රිය අය, මනාප අය එකතු වෙනවා කියන්නේ අනාගතේ තව තවත් දුක් එකතු වෙනවා. ඇඟේ නූල් පොටක් නැතුව ඉපදිලා අම්මගේ පෙකණි වැලත් කඩාගෙන ඉපදිච්ච පොඩි දරු සිඟිත්තු අපි කාලයක් යනකොට මැරෙනකොට ඔබ දිහා බලන්ඩ, ඔබගේ පවුල්වල යන් යන් ඇත්තෝ දෙස බලන්ඩ, යතුරු කැරැල්ල අතේ තියාගෙන, අර ඉඩම මගේ, මේ ඉඩම මගේ, අරක මගේ, මේක මගේ, ඔයා දාල යන්න බෑ, මෙයා දාල යන්න බෑ කියලා කොයි තරන්නම් කන්දරාව කිසේ තියාගෙනද මැරෙන්නේ? නෝල් පොටක් නැතුව ඉපදිච්ච අය, නෝල් පොටක් නැතුව ඉපදිච්ච අය. ඇත්තටම අපිට යම් යම් දේවල් නැති වෙනකොට අපි හිතට හිතුණොත්, නෝල් පොටක් නැතුව ඉපදිච්ච අපිට මේවා නැති වෙන එක කජ්ජද්ද කියලා, තමන්ගේ වස්තු සම්භාර නැති වෙද්දී හිත හදාගන්න පුළුවන් වුණොත් ඒකත් අපංකමක්. මැරෙනකොට කොච්චර දේවල් බදා ගන්නවද? මොනබුරු ඊයේ පෙරේද ඉපදිච්ච මේ අවුරුද්දේ දෙකේ, දැන් 100ට වයස අවුරුදු 80යි, මිනිබිරීට අවුරුදු 2යි, අවුරුදු 78ක් නොදැක යසට හිටපු 100යා අර අවුරුදු 2ක් දැකපු මිනිබිරි මැරෙන වෙලාවේ සිහි කරනවනේ, අනේ අර කිකෙම වුණ හඳ වගේ කියලා. අනේ දෝනි දාලා යන්නේ කොහමද? කියලාට චූටි බබාට ආදරෙන් මැරෙනවා. දෙක්කද අපේ ජීවිතයේ ස්වභාවය තමයි තත්‍ර තත්‍රා බිනන්දිනී ඒ තැන සතුටෙන් පිළිගන්නවා. සමහට ඔයාල බැඳල මෙතන බැඳල ඉන්න අය තමන්ගේ මහත්ය ගැන හිතන්ඩ. සමහරට ස්කූල යනකුට එයා මොන ගැහිලා තිබ්බේ නැහැ. සමහරවලට අවුරුදු 20න් පස්සේ තමයි එයා මොන ගැහුවේ. දුට එයා නිසා ඇඬුවේ නැහැ, වැළපුනේ නැහැ, එයා ගැන හිතුවේ නැහැ අවුරුදු 20ක්. එයා බැඳලා අවුරුද්දක් දෙකක්. ඔන්න දැන් ආදරයෙන් ප්‍රේමයෙන් එන්නවා. ඒ ජීවිත එකතු වෙනවා. ඊට පස්සේ එයා නැතුව බෑ. ලෙඩ වුණොත් දුකයි, නැති වුණොත් දුකයි. ඔන්න දරුවන් නැතුව ඉන්න අවුරුදු 30-35. ඔන්න යාන්තම් දරු පෙටියක් ලැබෙනවා. අවුරුදු 35ක් හිටියා ඒ දරුවා නොදැක. එදායින් පස්සේ දරුවාට උණගත්තුත් දුකයි, ලෙඩක් හැදුනොත් දුකයි, කරදරයක් වුණොත් දුකයි. ප්‍රියමනාප වස්තු අපේ ජීවිතේට එකතු වෙන්න එකතු වෙන්න දුකත් එකතු වෙනවා. ඇත්තටම අද කාලේ අපි ගත්තොත් අපි ඉපදුනේ අපි කියලා බින් අඟලකවත් නෙවෙයි. අපි ඉපදුනේ ඉස්පිරිතාලේ. ඒ ඉස්පිරිතාලේ අපේ තාත්තගේ පැත්තෙන් අයිතියක් තියෙනවද? අම්මගේ පැත්තෙන් අයිතියක් තියෙනවද? අනුන්ගේ තැන්වල ඉපදිච්ච මිනිසු නේද මේ? අනුන්ගේ තැන්වල ඉපදිච්ච මිනිසු. ලේ ඥාතියෙක්වත් නොවන මිනිස්සු අපි ඉපදුනාට පස්සේ වඩා ගන්නෙ අපිට කියලා මොනවද තියෙන්නේ? කාලයක් ගියාට පස්සේ බලන්නකො අල්ලගන්න දේව අරක අපේ මේක අපේ එන්න එපා මෙතනින් මෙහෙට. ප්‍රියමනාප දේවල් අල්ලාගෙන ප්‍රියමනාප දේවල් වලට බැඳිලා දුක වපුරා ගන්න හැටි පේනවද? ප්‍රියමනාප දේවල් නිසා දුකම තමයි උපදින්නේ. ඔබගේ වාහනය ඔබට ගොඩාම් ප්‍රියමනාපයින ඒ වෙනස් වෙද්දී ඔබට දුකෙනවා. ඔබගේ මිල මුදල් ඔබට ගොඩාක් ප්‍රියමනාප දේවල් නම් ඒවා නැසෙද්දී ඔබට දුකෙනවා. ඔබගේ නිවස ඔබට ගොඩාක් ප්‍රියමනාපයින ඒවා නැසෙද්දී දුකෙනවා. එහෙනම් මේ මලගෙවල් වල ඇඳිල්ල කියන්නේ මොකද්ද? ඒ ප්‍රියමනාප දේවල් වලින් වින්දීමේ දුක. මතක තියාගන්න ඔබත් ඔබගේ ජීවිතේ ප්‍රියමනාප දේවල් එකතු කරගෙන ඉන්නේ තව තව. එහෙනම් අපිටත් අඬන්න දවසක් එනවා. වැළපෙන්න දවසක් එනවා. හරි. කොයි හරි ඈත ගමක කෙනෙක් මැරෙනවා. අපිට මේ එයා මැරුණාට පස්සේ දුක හිතෙන්නේ නැහනේ. ආ මල ගෙදරන්නේ. අපි පාරේ යනකොට සුදු කොඩි දාලා තියෙනවා. මල ගෙවල් පේනවා. ආ මල ගෙදරන්නේ. අඬන්නේ තමන්ගේ කෙනෙක් මැරුණොත් අඬනවා. ඇයි ඒ? අපිට තමන්ගේ කෙනා තමයි ප්‍රේමනාප. බැඳීම වැඩි ඕනේ පූස් පැටියේ. බලු පැටියෙක් ප්‍රියමනාප වුණාට පස්සේ ඒ වෙනුවෙන් කොච්චර අඬනවද? මම දන්න සිද්ධි තියෙනවා. එක ගෙදරක බලු පැටියෙක් මැරිලා දුක දරා ගන්න බැරුව ඒ බලු පෙටියා වලේ දාලා පොළවේ ඒ මලකුණ ගත්තනේ උඩට. මලකුණ අරන් ඒක දිහා බල බල අඬනවා. අපිට නම් මලකුණක් ගොඩ ගන්නකොට අප්පිරියයි. ඒ වුණාට කොච්චර අප්පිරිය වුණත් ප්‍රියමනාප බව වැඩි වෙනකොට ඒක වෙනඳ ගන්නවා. දැන් සාමාන්‍ය කෙනෙක්ගේ නහයේ හොටු ටිකක් දැක්කොත් අපිට අප්‍රියයි. ඒ වුණාට පොඩි උන්ගේ නහයෙන් හොටු වෙනකොට අම්මලා යසට හූරලා අයින් කරා. ප්‍රියමනාප නිසා අප්‍රිය දේ වැළඳ ගන්නවා. මේක වරදවා ගන්න එපා. මේ ජීවිතේ සත්‍ය කියන්නේ. අපිට වැසිකිලි කරන අසුචි පිළිකුලයි. නමුත් මේ පොඩි ළමයි මුළු ඇඟේම අසුචි ගාගෙන ජරා කරගනිද්දි අම්මලා අතින් හොදන්නේ. ප්‍රියමනාප නිසා දරුව ප්‍රියමනාපයි. පැහැදිලි නේද? ඉතින් ඕක තමයි ලෝකේ ස්වභාවය. ඒ වගේම තමයි වෙන සමහර අය දැක්කට පස්සේ මේ කියනවා අර බලන්න අරයක් ඇතයි. නමුත් එයාට මෙයා කොහොම ආදරය කරනවද දන්නේ, කොහොම පවුල් කරනවද දන්නේ. එහෙම ඒක අනිත් එක්කෙනාට ඒක ප්‍රශ්නේ. අරයට යා ප්‍රියමනාපයි. ප්‍රියමනාප වුණාට පස්සේ වයස යාට පේන්නේ. ප්‍රියමනාප වුණාට පස්සේ එයාගේ පාට යාට ප්‍රශ්නයක් නැහැ. ප්‍රියමනාප වුණාට පස්සේ එයාගේ ශරීර ගන්ධය යාට ප්‍රශ්නයක් නැහැ. ප්‍රියමනාප වුණාට පස්සේ තන ප්‍රශ්නයක් නැහැ. ඇයි මේ ප්‍රියමනාප බව කියන දේ යථාර්ථේ වහලා දානවා? මෙච්චර කාලයක් අපි සංසාරේ ආවේ මේ රූපේ අපිට ප්‍රියමනාප වුණා, මේ රූපෙට අපි ආස කළා, මේ කොණ්ඩෙට අපි ආස කළා, දිගු අරලසට ආස කළා, දිගු නෙත්යුගලට ආස කළා, හමට ආස කළා, ශරීර හැඩයට ආස කළා, ලතාවට යන ගමනට ආස කළා. අපි යම් රූපයකට ආස කළාද ආය ආයමත් ඒ රූපය අපිට ලැබුණා. තුට ආස කරපු දේ ලැබෙනකොට අනිවාර්යෙන් මේ ලෝකේ යම් කිංචි සමුදේ ධම්මා සබ්බන්තන් නිරෝධ ධම්මා හට ගන්නවද යමක් ඒක නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා ආස කරන දේවල් නැතිවී යද්දී ගොඩාක් අපිට දුක හිතුණා. බලන්නකෝ ඔයාලගේ ජීවිතය ගැන. මේ චූටි ළමයිගේ පටන් වයසක කෙනා දක්වා මේක තියෙනවා. මේ පොඩි ළමයිට සෙල්ලම් කරන්න පොඩි කාර් එකක් හරි බෝනික් එකක් හරි ගෙනත් දුන්නොත් ওই බෝනික් එක කැඩුනම අඬනවනේ. අර කාර් එක කැඩුනට පස්සේ අඬනවනේ. අර කඩේනේ කලින් ඕක තිබ්බේ. ඒක Taman ලැබුණට පස්සේ ඒක යාට ගොඩාක් ප්‍රියමනාප වුණා. ප්‍රියමනාප වුණාට පස්සේ ප්‍රියමනාප දෙන් දුක ඉපදුණා. ඒ නිසා දැන් ඔබ මේ සිද්ධාන්තේ ඔබගේ ජීවිතයට දාලා බලන්න. ඇයි මම මෙච්චර දුක් විඳින්නේ? ඇයි මම මෙච්චර දුක් විඳින්නේ? මම මෙච්චර දුක් විඳින්නේ. මං එච්චරම ආසයි. එච්චරම මම මේවට බැඳිලා. මන අවසාන හුස්ම ටික දක්වාම උස්ම රඳවා ගන්න දඟලන්නේ ඇයි මිනිස්සු? එච්චර මේ මනුස්ස ලෝකේ ඉන්න ආසයි. අතප්පයන් නැතුව හරි ඉන්න ආසයි. ඇස් අන්ධ වෙලා හරි ඉන්න ආසයි. මේවා අතාරින්න මිනිස්සුන්ට කැමැත්ත නැහැ. ආය ආයම දුකම ලැබෙනවා. කල කෝලාහල මෙහෙමයි. මේක ධ්‍යාන තනි ගමනක් නම් අපි ඉපදෙන ලෝකේ දැන් බලන්න. අපි ලංකාවේ ඉපදුනාට පස්සේ ලංකාවේ නොයෙක් පරිපාලනයේ ආර්ථික වශයෙන් ඇති වෙන තත්වයන්ට අපිට මොහොන දෙන්න සිද්ධ වෙලා අපි විඳවන්න වෙනවා. සංසාරේ ප්‍රියමනාප දේවල් වලින් දුක් විඳ විඳ යන ගම අපි නොකරපු ඒවටත් විඳවන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? ඉතින් මේ වාගේ භයංකර සංසාරයක යන්න තියෙන්නේ. ඉතින් මේවා තේරෙන්නේ නැතුව නිකන් අපේ ජීවිතේ ලාමක වුණොත්, කුරුතල් වුණොත්, ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කරන්නේ නැති වුණොත් එහෙම දුක් විඳින එකෙන් නම් ගැලවෙන්න බෑ. ඒ නිසා තමන් තවත් කෙනෙකුට ප්‍රියමනාප වුණා කියන්නේ ඒ අය වෙනස් වෙද්දී දුක විඳින්න කැමති වෙන්න ඕනේ. අපිට හිතවත් අය ගොඩාක් ඉන්නවා කියන්නේ, ආදරය කරන අය ගොඩක් ඉන්නවා කියන්නේ, මට අයිති මෙච්චර මෙච්චර සම්පත් තියෙනවා කියන්නේ, ඒවා වෙනස් වෙද්දී දුක විඳින්න කැමති වෙන්න ඕන. ඒකයි එදා විසාකා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න තිත් කොණ්ඩේකින් ආවා. කොණ්ඩේ තෙමාගෙන ඒ කාලේ කොණ්ඩේ තෙමාගෙන යන්නේ මේ මලගෙදරක් උඩ. බුදුරජාණන් වහන්සේ අහනවා විසාකා, මොකද මේ කොණ්ඩේ තෙමාගෙන? ස්වාමීනි, මගේ එකම ප්‍රියමනාප දියණිය, මේ මාගේ මිනිබිරියක් හිටියා, මිනිබිරිය අද මැරුණා. අනේ ස්වාමීනි ඒ කෙල්ල ඉඳිද්දි මුළු ගේම පිරිලා හිනාවෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, විසාකා ඔය වාගේ දරුවෝ කී දෙනෙකුට කැමැතිද ඔයා? අනේ ඔය වාගේ හිනාවෙන් පිරිලා ඉන්න හුරතල්, ඔය වාගේ දූලා මුළු සැවැන්නුවරම ඉන්න මිනි බිරියෝ ටික මගේ වෙනවනම් මං ආසයි. විසාකා, සැවැත්නුවර දවසට චූටි ගෑන් ළමයි කී දෙනෙක් මැරෙනවද? ස්වාමීනි, දවසට එක්කෙන දෙන්න 7-8 දෙනා වුණත් දවසට මැරෙනවා නේ සැවැත්නුවර. ඇයි? හේතුව සැවැත්නුවරම හිටිය කෝටි 7ක් ජනතාව. බුදුරජාණන් වහන්සේ වදාළා දවසට 7-8 දෙනෙක් පොඩි කෙල්ලෝ මැරෙනවා නම් විසාකට කවදාවත් කොණ්ඩෙ වේලගෙන නම් ඉන්න වෙන්නේ නැහැ. ඇයි? මැරෙන ගානේ කොණ්ඩෙ තෙමාගෙන ඉන්න. එතකොටයි විසාකට තේරුණේ. විසාකා කිව්වා, මට එක මිනි බිරියෙක්වත් එපා. බුදුරජාණන් වහන්සේ වදාහලා, විසාකා ප්‍රියමනාප වස්තු 100ක් තිබ්බොත් දුක් 100යි. ප්‍රියමනාප වස්තු 80ක් නම් දුක් 80යි. ප්‍රියමනාප වස්තු 1යි නම් තියෙන්නේ දුක් 1යි. චූටි ළමයි මැරෙද්දි, ප්‍රියමනාපය මැරෙද්දි අනිත් ජීවත් වෙලා ඉන්න අය යදිනවා, ආයෙත් ඔයා එන්න, අපි ළඟට එන්න කියලා. අර දරුවට කර්මයක් තියෙනවා, සමහරට ආත්ම භව 5000ක්වත් චූටි කාලේ මැරෙන කර්මයක් තියෙනවා. එතකොට ඒ ළමයාම පතනවා කියන්නේ, ආයෙ ආයෙමත් අඩු වයසෙන් මැරෙන දරුවෝ ඇස් වලින් දකින්න ලැබෙනවා. දුක පතනවා, දුක පතනවා. ඔය අකාලේ මැරෙන එක කර්ම විපාකානෝ සිද්ධ වෙනවා. අකාලේ මරණය සාමාන්‍ය මිනිස්සේ අවුරුදු 80කට වැඩිය වගේ ජීවත් වෙනවා නම් දීර්ඝායුෂ ඉඳලා මැරෙනවා කියලා කියන්න පුළුවන්. එතනින් මෙහෙ අය ගොඩක් අකාලේ මැරෙන්නේ. අකාලේ මැරෙන මිනිස්සුන්ට කියනවා, ආයෙත් ඔයා හෙන්න, ආයෙත් අපි අතර ඉපදෙන්න කියනවා. මෙච්චර ආයෙත් අපි අතර ඉපදෙන්න කියනවා. මේ කරන්ට් නැහැ, මෙහි තෙල් නැහැ, කන්ද නැහැ, ලයිට් නැහැ. මලගෙදරදී කියනවා, ආයෙත් එන්න. ඇත්තටම මේ බණපද කියන එක පොඩ්ඩක් හරි තේරෙනවා නම්, එයා මලගෙදරදී ඇඬුවත් අඬන්නේ මේ දුක් විඳින සංසාරයෙන් ඔයා නිදහස් වෙන්න. මල ගෙවල් වල ඉස්සෙල් කවි කිව්වා, කවිකොළ. දැන් ඒව නැහැ. ඉස්සර කවිකොළ කියනවනේ. ඒ කවිකොළ වල කියනවා, ඔයා නිවන් දකින්න කලින් ආයෙත් අපි අතර ඉපදෙන්න. මේ විඳවල විඳලා මේ ගහකින් වැටිලා මැරුණේ. චිනු ආයෙ ගස් බඩ ගන්න වරේ. අර ඒ වෙලාවට දෙයක් මිසක්කා, අර කල්පනාව නෑ. ඒ වෙලාවට මිසක්කා කල්පනාව නෑ. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? මේ ලෝකේ මිනිසුන්ට ප්‍රඥාව ඊට පස්සේ මෝරන්නේ. නොනැති කෙනා කල්පනා කරන්න ඕන, මම මේ මිඳවන්නේ මේක නිසා කියලා. ඉතින් ඒ නිසා පින්වතුනේ, අද මේ කියපු ධර්ම දේශනාව දහම් කරුණ මතක තියාගන්න. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපදීන්නේ කුමක් නිසාද? කුමක් නිසාද උපදීන්නේ? ඈ? ප්‍රියමනාප දේවල් නිසා. ප්‍රියමනාප දේවල් නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපදීන්නේ. ඉතින් මේ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? ආදීනව කල්පනා කරන්න ඕන. මොකද ඕනම දෙයක් අපිට ප්‍රියමනාප වෙන්නේ ඒකේ ආස්වාදේ කල්පනා කරනකොට. ආස්වාදේ කියන්නේ ඒකේ හොඳ පැත්ත කල්පනා කරනකොට. හොඳ පැත්ත ඒකේ ආස්වාදේ කල්පනා කරන්න අපි ඒකට බැඳෙනවා. ආදීනව කල්පනා කරන්න අපි ඒකට නොඇලී යනවා. මේ ඇඟට වුණත් අපිට තියෙන තෘෂ්ණාව, මේ ඇඟේ යථාර්ථය දැන් බලන්න. අපේ ඇඟේ දාඩිය දානවා, නව දොරකින් අසූචි වැගිරෙනවා, වැසිකිලි කරන එක කොච්චර ගඳයිද පිළිකුල්ද, මුත්‍රා කොච්චර ගඳයිද පිළිකුල්ද, දාඩිය දාලා ඇඟ තියෙනකොට ඇඟේ ගඳ, කොණ්ඩෙ හොදන්න නැතුව තියෙනකොට කොණ්ඩෙ තියෙන ගඳ, ඇඳුම් හොදන්න නැතුකොට තියෙන ගඳ, මේ සෙන්ට් පවුඩර් සබන් මේ ඔක්කොම බිහි වුණේ අපේ ඇඟේ තියෙන ගන්ධස්සාරය නැති කරන්න නේද? කඩවල් වල තියෙන සුවඳ විලවුන් මේ ඇඟේ ගන්ධස්සාර නැති කරන්න නේද තියෙන්නේ? මෙහෙම ඇඟක් නේද අපිට තියෙන්නේ? කොතනක් හරි තුවාල වුණොත් එතන සැරව හැදෙනවා. මේක නිකන් අර සැරව ගෙඩියක් හමකින් වහලා වගේ. මේ වගේ ඇඟවල් වලට අපි ආස කරනවානේ. අපේ හිත පිළිගන්නේ නැහැනේ මේක පිළිකුල් කියලා. ඒ නිසා ආය ආයම තමන්ගේ ඇඟටත් ආසයි, අනුත් අයගේ ඇඟටත් ආසයි. කයේ යථාර්ථයේ දකින තාකල් මේ කයෙන් නම් නිදහස් වෙන්නේ නැහැ. ප්‍රියමනාප දේවල් වලින් නම් නිදහස් වෙන්නේ නැහැ. ප්‍රියමනාප දේවල් නිසා දුක උපදිනවා කියන දේ නිතර නිතර හිතුවොත් එයා තවත් දෙයකට ප්‍රිය වෙන්න, මනාප වෙන්න දහස් වතාවක් හිතනවා. මම මේකෙන් ගින්දරකට වැටෙයිද, මං ආයෙත් අවුලකට වැටෙයිද, ආයෙත් මට පැය ගණන් දවස් ගණන් අඬ අඬ ඉඳ සිද්ධ වෙයිද, ආයෙත් මම මේ දෙයට බැඳී ගියොත් කියලා මේක හිතන්න මොලයක් එපෑ, නුවණක් එපෑ. එහෙම නැතුව බොළඳ ලෝකී සින්දු කියමින්, නාට්‍ය නාඩගම් චිත්‍රපටි බලමින් වාසය කළොත් හිත බොළඳ වෙලාම යනවා. වේදනාව වුණත් යථාර්ථය බලන්න ඕන. හැමදාම සතුටින් ඉන්නවා කියලා නෑ, හැමදාම දුකින් ඉන්නවා කියලත් නෑ. මේ සැප දුක නිති පෙරලෙනවා. ඉතින් ඒ නිසා අපි සතුටින් හිටිය කල්පනා කරන්න ඕන මේවා වෙනස් වෙලා යනවා. දුකින් හිටියත් කල්පනා කරන්න ඕන මේවා වෙනස් වෙනවා කියලා. වේදනාවේ අනිත්‍යතාවයේ නුවණින් විමසා විමසා ඉන්නකොට තමයි වේදනාවට නොඇලෙන්නේ. මේ විදිහටම මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය, මේව වෙනස් වෙන හැටි, අපට ආйти නැති බව, අවසානයේ මේ ඔක්කොම මහ පොළොවට දාලා පොළොවට පස් ගොඩක් එකතු කරලා යනවා. පස් ගොඩක් එකතු කරලා යනවා. මේ යථාර්ථයේ විමසුවොත් තමයි මේකෙන් නම් නිදහස් වෙන්නේ. ඒ නිසා පින්වතුනි පුළුවන් නම් පතන්න කරන හැම පිනකින්ම ජීවිතයේ යථාර්ථය අවබෝධ වේවා කියලා. සංසාර දුකෙන් නිදහස් වෙන්න ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනා තියාගන්න. ඒ නිසා ප්‍රියමනාප දේවල් නිසා දුක උපදිනවා කියන බුදුරජාන් වහන්සේ වදාළ ධර්මය මේක සුළු දෙයක් නෙවෙයි. ඔබට තේරුණා නම් මේක ප්‍රියමනාප දේවල් නිසායි දුක උපදින්නේ කියලා. ඕකේද අර බුදුරජාන් වහන්සේ ඉස්සරහා හිටපු බමුණට තේරුන්නේ නැහැ. අනේ දා අපි එතන හිටියනම් අපි ධර්මය අවබෝධ කරනවානේ. ඕක ගිහිල්ලා අර මේ දහන් ඇද ඇද හිටපු සූදුකාරයන්ට කියනකොට ප්‍රියමනාප දේවල් නිසා දුක උපදිනවා කියලා ඔයාලට අද තේරිච්ච එක එදා ඒ මිනිසුන්ට තේරුන්නේ නැහැ. එදා එක්කෙනෙක්වත් නිවැරදි කරන්න හිටියේ නැහැ. ඒ කොසල් මහරජුරුවන්ටත් තේරුන්නේ නැහැ. ඒ රාජ්‍යයේ කොච්චර ආందోళනාත්මක ප්‍රකාශයක් වුණාද ප්‍රියමනාප දේවල් නිසා දුක උපදිනවා කියන එක. පැහැදිලිද? ඉතින් ඒ නිසා පින්වතුනි ඔබට මේ මොහොතක් හරි වැටුණා නම්, තප්පරයක් හරි මේක වැටුණා නම්, ඒක ඔබට පුදුම පිනක්. ඒක ඔබට පුදුම කුසලයක්. යම් දවසක ඔබට බුදු කෙනෙක් රහතන් වහන්සේ නමක් ප්‍රියමනාප දේවල් නිසා දුක උපදිනවා කියලා කිව්වොත් ඔබ ගස්සගෙන යන්නේ නැහැ. ඔබ තුනුරුවන්ට ගෞරව කරන්නේ නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සසර ඕගෙන් අපිව නිදහස් කරන්න කියලා ඔබ සරණ යනවා එදාට. ඒ නිසා පින්වතුනි අපිටත් මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන මේ ගෝරතර සංසාරයෙන් විඳවා විඳවා යන සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා.